සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අනිච්ඡං අනිච්ඡතෝ දක්ඛං දුක්ඛමද්දක්ඛ දුක්ඛතෝ අනත්තානි අනත්තාති අසුභං අසුභතද්දසං සමාදිච්චි සමාදානා සබ්බ දුක්ඛා උපජ්ජගෝති සදහවර පින්නතනේ සංගය ශ්‍රී ලංකා මාධ්‍ය ජාලය ඔස්සේ ඔබ කලකපතන් නිවන් මඟ පිළිබඳව එලි කරන කරුණු ඇතුළත් ධර්ම දේශනාවන්ට සවන් දෙනු ලබනවා. නිවන් මඟ යන වෙනම ජීවිතයක් හෝ ජීවත් වීම යන වෙන ජීවිතයක් වශයෙන් සලකන්ට අවශ්‍ය නැහැ. ජීවිතය තුළම දෙන්නා වූ යුතුකම් පිට කිරීම හමුවේදීම ජීවිතයේ තිබෙන්නා වූ අනවබෝධය තුළ ලබාගත්තා වූ දුක් ගැහැටකින් අතමදීම සඳහා තේරුම් ගන්න පුළුවන් හැම දිනාටම ප්‍රායෝගිකව උපයෝගී කරගත හැකි දහමක් තමයි බුදුන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ. මේ ප්‍රායෝගික බවෙන් ඈතට ගොස් අපි බුදු පූජා සඳහා පවණක් සීමා කරමන් ගනිමින් එව නැත්තම් බුදු සමයෙන් පෙන්වන උත්තරීතර සනසීමා අනාගත ඉලක්කයක් වශයෙන් තබමින් කවුරුත් ඒ පිළිබඳව අවධානයකින් තොරව ගත කරන ජීවිතයකට පත් වෙලා තිබෙන බව අපිට සමායස් දැලීමෙන් පේනවා. ඒ බුදුජානන් වහන්සේගේ ඉගැන්වීම් වල පවතින දෙයක් තමයි මේ කරුණ එළිවෙන්න ඕන බොහෝ ජනයාත හිතසෝ පිණිස කියන එක. ඒ වගේම ඒ කායන මාර්ගයක් වශයෙන් පැහැදිලි කරලා තිබෙනවා. ඒ වගේම සමහර සූත්‍රවල සඳහන් වෙනවා මම අතීතයේ සහ අනාගතයේ සහ දැනුදු දුක නැති වූ තැනක් දේශනා කරමි කියන එක. ඒක දුක මොකක්ද? ඒක නැති වූ තැන කොමක්ද කියන එක දේශනා කිරීම උන්වහන්සේගේ ඉලක්කය. ඒ මලවුන් සඳහා උපදින්නින් අය සඳහා නොවිය යුතුයි, පැවිවත් වෙලා ඉන්න අය සඳහා. එහෙමනම් මේ කරුණ අපට අදාළ වෙන්න වෙනවා. මේ කරුණ අපට අදාළ කර ගැනීමේදී අප මේවනතෙක් දේශනා කරපු ධර්ම දේශනාවල පැහැදිලි කරපු කරුණක් ශාස්ත්‍රීය මට්ටමින් විග්‍රහ කරන්නටයි මම මේ කාලය වෙන් කරගන්න උත්සාහ කරන්නේ. එය ඉවසීමෙන් ඕනෑකමින් සවන් දෙන්න කියලා මා කියන්න කැමතියි. මොකද මේ වාමයේ ඉදිරිපත් කරන්නේ අදහසක්. මේ අදහසට විරුද්ධයි කියලා සටහන් කරන්න අවශ්‍ය නැහැ මා සමග. අදහස හරිනම් පිළිගන්න. ඒ තරයි කරන්නේ වැරදිනම් අතහැරලා දාන්න ඉතින්. ඔබ කල්පනා කරලා තිබෙනවා තිරෝගුරු බුදුපියාණන් වහන්සේ මේ සමාජයට දේශනා කළ දහම්මේ හරය කුමක්ද කියලා. මා දකිනවා හරය වශයෙන් ත්‍රිලක්ෂණය හෝ චතුරාර්ය සත්‍ය හෝ පටිච්චසමුප්පාදය කියන මේ කාරණා තමයි කෙනෙකුට දුකින් අතමිදීම පිණිස හෝ දුකටපත් වීම පිණිස හෝ භාවිතාවන්නේ. ඒවා පිළිබඳ අනවබෝධය දුකටපත් වීම සඳහා භාවිතා වෙන අතර අවබෝධය දුකින් අතමිදීම සඳහා භාවිතා වෙනවා කියලයි අපට තේරෙන්නේ. එනවා පසුගිය ධර්මදේශනාවකදී අපි ඔබට චතුස්සත්‍ය පිළිබඳ විවරණයක් කළා මට මතකයි. අදම කල්පනා කරනවා ත්‍රිලක්ෂණය සහ ත්‍රිලක්ෂණයේ ගැඹුර පිළිබඳව විවරණයක් කරන්න. ඒකයි මම කියවේ ඕනෑකමින් සවන් දෙන්න කියලා පිළිබඳ. ත්‍රිලක්ෂණය කියනකොට එකින් කියවෙන්නේ ලක්ෂණ තුනක්. ලක්ෂණ කියන්නේ එතන ලස්සන කියන එක නෙමෙයි. ස්වභාවයන්. සංස්කාරයන් සතු ලක්ෂණ තුනක් බුදුරු ලෝට හෙළි කරනවා. මේ සංස්කාරයන් සතු ලක්ෂණ තුන අපි තේරුම් අරගෙන පිළිගන්න ඕන, භාවිතා කරන්න ඕන. සංස්කාරයන් සතු ලක්ෂණ තුන වැරදි ආකාරයෙන් භාවිතා කිරීම අපට දුක් ගෙනත් දෙනවා. සංස්කාරයන් සතු ලක්ෂණ තුන නිවැරදිව භාවිතා කිරීම අපි දුකින් මුදවනවා. සංස්කාරයන් සතු ලක්ෂණ තුන වැරදි ආකාරයක භාවිතා කරන්නේ පොදුවේ නෙමෙයි පෞද්ගලික. නම් පෞද්ගලිකමයි වැරදිලා තිබෙන්නේ, පෞද්ගලිකමයි මෙදෙන්ටත් අවශ්‍යයි. මෙහිදී මේ සංස්කාරයන් සතු ලක්ෂණ තුන වශයෙන් ඔබ වචනෙන් දන්නවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. ඒ විතරක් නෙමෙයි ඔබට සිංහලෙන් ඔබට අර්ථයකුත් හදාගන්න තියෙනවා. ඇතිවීම නැතිවීම අනිත්‍ය. හට ගන්න තියෙනවා. දුක්ඛ දුක අනාත්ම ආත්මයක් නෑ. පාසල් අධ්‍යාපනයේදී වචන තු ගන්නන කොටත් සමහර දරුවන්ට ওই බාහිර ලෝකයේ තියෙන වස්තුන්ගේ සියල්ලේ විනාශය අනිත්‍ය වශයෙන් පසු කාලීනවත් කෙනෙක් මේ අනේක අනිත්‍ය වශයෙන් කැඩෙන බිඳෙන ස්වභාවය අනිත්‍ය වශයෙන් ස්ථිර නැති බව කියන එක තමයි සමස්ත සමාජයේ සිසාරාම යමින් පවතින. නමුත් මට මෙතෙන්ට එකඟවන්න බෑ. හේතුව ත්‍රිපිටකය තුළ සඳහන් වෙන කරුණු අනුව. එකයි මා මේක ටිකක් ගැඹුරට පැහැදිලි කරන්න කල්පනා කරන්නේ. බාහිර වස්තුන්ගේ කැඩීම බිඳීම ඇතිවීම නැතිවීම දිරායාමක් සිදු වෙනවා. ඒක හේලි කරන්න බුදුරුව අවශ්‍ය නැහැ. බෞද්ධයින් පමණක් නොව අන්‍ය ආගමික ඕනෑ කෙනෙක් මේ ලෝකයේ තියෙන දේවල් වල විනාශය පිළිගන්නවා. ඇති වෙන එක නැති වෙන එක දිරායන එක. ඒක දැනගත්තයි කියලා ලැබෙන සැනසීමක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේලා උගන්වන ගැඹුරු දහම් වශයෙන් පෙන්වන්නේ සංස්කාරයන් සතු ලක්ෂණ තුන. ඒ ලක්ෂණ තුන උදව් වෙන්න ඕනේ දුකින් අත මිදීමට. ඒ ලක්ෂණ තුන හේවැදී වැරදි පැත්ත හේතු වෙන්න ඕනේ දුකටපත් වීමට. එබැවින් අප මේ බාහිර ලෝකයේ තිබෙනා වූ ද්‍රව්‍ය සංඛ්‍යාත ස්වභාවයේ විනාශය අනිත්‍ය වශයෙන් සලකමින් හිරගෙදරකට සීමා වෙන්න එපා. මෙතනින් ඊළඟ පියවර යන්න. ඊළඟ පියවර යනකොට අපට දැක ගන්න හැම වෙන කරුණක් තමයි මේ අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය බලපාන්නේ සියලු සංස්කාරයන්ට. සියලු සංස්කාරයන් කියන්නේ මොනවද කියලා පළමුව තේරුම් ගන්න වෙනවා. ඒකට මැත්තෙන් තව කරුණක් තියෙනවා කියන්න. මේ බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්මය බලන්න කියලා දේශනා කරපු සංයුත්තනිකායේ කන්දක වර්ගයේහි තියෙන්නේ හැමතැනම. ඒ අනිද්දුක්ඛානාත්මයට භාජනය වෙන්න ඕන බැලීමට යොමු වෙන්න ඕන පංචස්කන්ධ ධර්මතාවයන් කියන්නේ. දැන් වතු පිටි ඉඩකඩම් ගෙවල් දරවල් කියන්නේ පංචස්කන්ධ ධර්මතාවයක්ද? බාහිර ලෝකේ. පංචස්කන්ධ ධර්මතාවය කියලා කියන්නේ ඒවා හේතු කොටගෙන ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අපි ගන්නා වූ අරමුණවල සියුම් ක්‍රියාකාරීත්වය. එතකොට මේ අරමුණවල ක්‍රියාකාරීත්වය තුල තමයි අනිද්දුක්ඛානාත්මය බලන්න ඕන. අරමුණවල ක්‍රියාකාරීත්වය තුළ තමයි නිත්‍යසෝතාත්ම වශයෙන් වැරද්දකට අහු වෙලා තියෙන්නේ කියන එක අපි තේරුම් ගන්න වෙනවා. අනතුරුව අපි මේකට තේරුම් ගන්න ඕන සංඛාර නැත්නම් සංස්කාර කියන්නේ මොනවද කියලා. එවිට පාලියෙන් බාහිරේ තියෙන කසලවලටත් සයන්න බිඳුව මාත්‍ර ප්‍රාණ කායන්නේ සංඛාර කියලා කියනවා. නමුත් සයන්න බිඳුව මාත්‍ර ප්‍රාණ කායන්නේ එනකොට සංඛාර කියලා කියන්නේ ලෝභ දේශ මොහ වලට කියලා කියනවා. එවිට සිතේ රැස්සනකොට සක්නි සංඛාරා කියලා කියන්නේ මේ සංඛාර ඊට පස්සේ තියෙන්නේ රූප වේදනා සංඥා සංඛාර කියන සංඛාර ස්කන්ධය. එතන ඇතම්හෝ කාය වචී මනෝ සංඛාරත් සංඛාර වශයෙන් පැහැදිලි කරනු ලබනවා. නමුත් එතකොට සබ්බේ සංඛාරා දුක්ඛාති කියන එක වළංගු කරන්න බැරුවා. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන පසු උන්වහන්සේට කාය වචී මනෝ සංඛාර තිබුණා. නමුත් ඒකක් නිසාවත් උන්වහන්සේ දුකටපත් වුණක් බවක් කියෙන්නේ නැහැ. අනිත් එක සබ්බේ සංඛාරා කියන වචනේ අර්ථය විනිවිද යන්න ඕන බුදුන් වහන්සේ හෙලිකරවා දාලා වූ කාම රූප ආරූප තුන් භවයටම අදාළ විදිහටයි. කයක් මුල් කොටගෙන විතරක් නෙමෙයි. මේ සංඛාරයන්ගේ බලපෑම විශ්වය පුරා තිස්සේ තලය පුරාම පවතිනවා. ඒ නිසා මොනවද කියලා එක තේරුම් ගන්න. අන්නේ තේරුම් ගැනීමේදී මා ඔබට සරියුත් මහරහතන් වහන්සේ ඉදිරිපත් කළ සංගීති සූත්‍රයේ සුනේ කාරණාව සඳහන්ව තයෝ සංඛාරා කියන වචනය. අමතරින් කයක තමයි අවිද්‍යා සූත්‍රයේ සඳහන් වෙන්නා වූ තව වචනයකුත් එකට ගන්නවා. එතකොට මේ දෙක එකට ගැලපෙනවා. මතක තබා ගන්න මේ බුදුරජාණන් වහන්සේගේ ඥානවීම වල ගැලපෙන්න ඕන. මේවා එකට එකක් පරස්පර වෙන්න බෑ. පරස්පර වෙනවා නම් සර්වඥ වෙන්නේ නැහැ. සියල්ල දැනගත්තා වෙන්නේ නැහැ. සම්මා සම්බුද්ධ වෙන්නේ නැහැ. කොතන හරි පරස්පර භාවයක් තියෙනවා නම් ඒක අපේ අවබෝධය දුර්වලමක් කරනවා. බුදුරජාණන් වහන්සේගේ දුර්වලමක් කියලා හිතන්න ඉඩ නැහැ කාටවත්. එබැවින් දැන් මේ අවිද්‍යා සූත්‍රයේ සඳහන් වෙන සංඛාර සහ සංයෝජන සූත්‍රයේ තියෙන සංඛාර කොහොමද කියලා තේරුම් ගන්න. සංයෝජන සූත්‍රයේ තය සංඛාරා කියන උන්වහන්සේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිජ්ජාභි සංඛාර කියන කාරණා තය සංඛාරා කියලා පෙන්නනවා. අවිද්‍යා සූත්‍රයේ යම්කිසි පුද්ගලෙක් අවිද්‍යාගත වුණොත්, අවිද්‍යාවට හිරගෙදරක් බවට පත් කරගත්තොත්, අවිද්‍යාව තුළ කටයුතු කරන්නේ නම්, අවිද්‍යාගතෝ යම් භික්ඛවේ පුරිස පුද්ගලෝ. එහෙමයි සඳහන් කරන්නේ. පුඤ්ඤං චේ සංඛාරං අවිසංකරෝති පුඤ්ඤ උපගතං හෝති විඥාන අපුඤ්ඤං චේ සංඛාරං අවිසංකරෝති අපුඤ්ඤ උපගතෝ හෝති විඥාන ආනිජ්ජං චේ සංඛාරං අවිසංකරෝති ආනිජ්ජ උපගතෝ හෝති විඥාන යම් කිසි පුද්ගලයෙක් අවිසංකරණයේ හෙවත් යලි හට ගන්න හේතු එකතු කිරීම වශයෙන් පින්පත් තෝරා ගන්නවා අපුඤ්ඤපත් තෝරා ගන්නවා එතකොට විඥානය කියන එක අපුඤ්ඤ උපගත වෙනවා පින්පත් තෝරා ගන්නවද පුණ්‍ය උපගත වෙනවා ධානපත්ත තෝරා ගන්නවද ධාන උපගත වෙනවා විඥානයත් ඒ ඕන එකක් හරි කියලා පිළිගන්නල යස්ති පවේදි විඥාණයට පව හරි පිනේදි පින හරි ධානයේ ධාන හරි නමුත් බුදුන් වහන්සේ වදාරනවා විද්‍යාගතෝ යම් භික්ඛවේ පුරුෂ පුද්ගලෝ එතකොට එහෙමනම් ඕනෑ පුද්ගලයේ අවිද්‍යාගත වීම තුළ තමයි මේ සංඛාර තුنين එකකට පැද වෙන්නේ නැත්නම් ගැස් වෙන්නේ. සංඛාර තුනේ ස්වභාවය පිළිබඳව තව ටිකක් කියන්න කැමති. චේතනාව මුල් කොට ගත්තා වූ පාප කර්ම පුණ්‍ය කර්මයන් කියන කාරණාවලදී සංඛාර ස්කන්ධය තෙන්නේ අපුණ්‍ය ආවිසහා පුණ්‍ය ආවි සංඛාර. චේතනාව මුල් කොට ගත්තා වූ තව කොටසක් සමාජයේ තිරිලා තියෙනවා රූප ශබ්ද ගන්ධ රස අරමුණු ඉක්මවා යමින් අරමුණු ගන්න නැතිව සිත තුළ ඇති කර ගන්නා වූ සමහදීක වර්ධනය. අරමුණු වලින් මග හැර. ඒවට ධ්‍යාන කුසල් කියන වචනේ පාවිච්චි කරනවා. අනිජ්ජාභි සංඛාර කියන්නේ ඒකයි. ඒවත් අභිසංකරණයක්. ඒවා තුලත් මේ අවිජ්ජාපත්‍ය සංඛාරා තියෙනවා. ඒ නිසා තමයි ඔවුන්ට රූපී අරූපී බඹසල ඉතර වෙලා මේ ධ්‍යානෙන් කාලක්‍රියා කරනකොට මේ එන්න උනේ සහ ධ්‍යාන කුසල් හිලියන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේනේ උත්තමේ ඒබඳු ධ්‍යාන ලාභයෙන් ත්‍රිලක්ෂණයට යටත් කොට ගත යුත්තේ තිලකුණ වශයෙන් වඩන්ට ඕන තමන් සතුව තියන ආවේ ධ්‍යානය කියලා කියනවා තිබෙනවා. දැන් මේ විදිහට අපි සංඛාරා කියන එකටත් වත පිටින්ද කණන් කියන අර්ථය අතහැරලා චේතනාව තුළ එකතු වෙන දෙයක් වශයෙන් දකින්න වෙනවා. බුදුන් වහන්සේ වදාලා අනිත්‍ය ස්වභාවයත් වත පිටින්ද කණන් වල තියන ආව ඇතීමනේ ඉක්මවා යමින් පංචස්කන්ධය තුළ කියන එක පිළිගන්න. දැන් සීල සූත්‍රය කොහොමද කියන්නේ? සීලෝතකෝ අපනායස්මා මහකොට්ටිත ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්ඡතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරම්. පංච උපාදානස්කන්ධය තුල තියෙන දෙයක් තමයි බලන්න වෙලා තියෙන්නේ අනිත් දුක්ඛ අනාත්ම වශයෙන්. එහෙම බලන්න වෙලා තියෙන්නේ එතන වැරදි දෘෂ්ටියක් ආපු නිසා. ඒ වැරදි දෘෂ්ටියද කියනවා නිස්සෝකාර්ය සංකල්පය කියලා. ඉබෙවින් අප තව ටිකක් එහාට යන්න වෙනවා. ඒ පැහැදිලි කරගෙන යාමේදී මේ බුදුරජාණන් වහන්සේ ලොවට දහමක් දේශනා කරවදාලේ ඒ දහමේ සරණින් සැනසෙන්නට. ඒ දහම කියන එක බාහිර ලෝකේ තියෙන දේවල් වල ඇතිවීම නැතිවීම නම් ඒක බුදුහාමුදුරුවෝ එලි කරගත්ත දෙයක් වෙන්නේ නැහැ. කවදත් සිදුවෙන දෙයක් නෙවෙයි. ඒක අපට භාවිතා කරන්න බෑ. ඒ අනිත්‍ය භාවිතා කරගත්තාම ඉතින් ඔය කැඩෙනවා බිඳෙනවා ඒක අනිත්‍යයි කියලා හිත හිතා ඉන්න පුළුවන්. නමුත් ඊට වඩා ගැඹුරු කරුණක් මේක තුළ සිදුවෙනවායි කියන එක තමයි මම කල්පනා කරන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ සත්‍යයට සසරින් අත මිදීමේ ධර්මයේ වශයෙන් එලි කරලා තියෙන්නේ මොකද්ද? ඔබ ධර්මයේ කියාවි සූත්‍ර විනය අභිධර්ම කියන පිටකයට. ඔබ ධර්මයේ කියාවි ප්‍රතිපිටක සූත්‍ර දේශනාවලට. නමුත් අනිච්ඡාවත සංඛාරා උපාදාය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධම්පි කියන ගාථා පද තුන තුලත් සියලු බුදුරෙ එලි කරලා දාලා ඕ ධර්මය තුලත් බව සඳහන් වෙනවා. බුදුසරුවේ ලක්ෂණ බලමින් බුදුරජාණන් වහන්සේ දැකගන්න විදියක් නැතුව රෝගී වුණා වූ අක්කලි හිමියන් සකීය යහන වෙත බුද්ධාණන් වහන්සේ වැඩම ගන්නවා, ආරාධනා කරලා ගෙන්වා ගන්නවා. ලෙඩ යහන වෙත ලෙඩ යහනයේ සිටමින් උන්වහන්සේ ළඟ තියෙන අසුනක වාඩි වෙනවා, නැත්නම් අසුන් ගන්නවා. අනතුරුව සිදුවෙන කාරණයක් තමයි බුදුන් වහන්සේ උන්වහන්සේට කරන ප්‍රකාශය. මේ සමස්ත සමාජයේම හිතවලන්ට වන කාරණයක්. ඒ තමයි බුදුසිරෙහි අලංකාරයේ ලස්සන බලමින් සිටියේ වක්කලි දැසින්. ඒ දැසින් දකින බුදුන්. බුදුන් වහන්සේ කළ ප්‍රකාශයේ පවතින්නේ කිංතේ වක්කලි ඉමිනා පූතිකායන දිට්ඨිය. ප්‍රතිස් ශරීරයෙන් උත්ෙන්න ශරීරයෙන් බැලීමෙන් ඇති වෙන අර්ථය හවත පුනම්. යෝ ධම්මං වස්සති සෝගං පස්සති. යමෙක් මා විසින් දෙසෝ ධර්මයේ දකින හේමා ඔබ මේක දන්නවා. නොදන්න කෙනෙක් නැහැ මේ රටේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ බුදුන් දකින්ද ධර්මයේ දකින්න ඕනේ කියන එකයි. ධර්මයේ කියන්නේ කුමක්දයි ඔබට එළිවිත් වෙනවාද? ඒ ධර්මයේ සරණින් නේද කිනුගේ දුක්කත දුකින් අතලෙදීම සිදු වෙන ඇත්තේ. එබැවින් ධර්මය තේරුම් අරගෙන සරණ කරගන්න ඕනේ දුකින් අතලෙදෙන්නට. ඒ ධර්මයේ අනුකමක්දයි අපි තේරුම් ගන්න බලන්නවා මේ කාරණේ. එහිදී අපට අර සූත්‍ර දේශනාවල සඳහන් වෙනා වූ කරුණ වගේම මෙතනත් තියෙන කාරණේ හොයාගන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ වක්කලීගෙන් විමසන්නේ කෙලින්ම තංකින් මඤ්ඤස වක්කටි. ඔබ මොකද මේ ගැන හිතන්නේ කියන්නේ. ඒ හිතන කාරණේ ඊට පස්සේ කෙලින්ම ගන්නේ රූපං අනිච්ඡතෝ නිච්ඡතෝ රූපං වා. රූපං වා සුඛතෝ දුක්ඛතෝ. එහෙමයි අහන්නේ. එබැවින් මේ ධර්ම දේශනාව ආරම්භ වෙන්නේම රූප වේදනා සංඥා සංකාර මුල් කොටගෙනමයි. මම ඔබට මුලින් මතක් කළා අපි බාහිර ලෝකයේ ඇතීම නැතිවම අතහැර දාන්න ඕනේ. ඒක බුදුන් වහන්සේ ධර්මයට ගන්න බැහැ. අනතුරු අපි ගන්න වෙනවා බුදුන් වහන්සේ වදාළ ධර්මයේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයට එන දේවල් වල තියෙනා වූ දෙයක් වේදිකි. එහිදී රූපං වේදනා සංඥා සංකාර විඥාන මේ හැම එකක් සම්බන්ධයෙන්ම ඔය අර්ථය විසනවා. රූපං වා අනිච්ඡං වා අනිච්ඡං කෝම අනිච්ඡං බන්තේ කියනවා. සංඥා දුක්ඛං වා සුඛං කෝම දුක්ඛං බන්තේ කියනවා. අනතුරු අනිත්‍ය වූ දුක්ඛ විපරිණාම වූ දෙයක්. ඒතම් මම හේතුහමස්මින් ඒසෝ මේ අත්තාති එහෙම ගැනීම සුදුසු කියලා අහනවා. මෙතනින් තමයි හොඳම ලියා ගන්න පුළුවන් තැන තියෙන්නේ මම දකින ආකාරයට. දැන් ඒතම් මම කියන්නේ ඒක මගේ කියන එක. හේතුහමස්මින් කියන්නේ ඒක මම කියන එකනේ. ඒසෝ මේ අත්තා කියන්නේ ඒක මගේ ආත්මය කියන එකනේ. එතකොට මගේ මම මගේ ආත්ම වන්නේ කුමක්ද? මගේ මම මගේ ආත්ම වන්නේ ඒ ඒ මොහොතේ අසකනනාසය දිවකය කියනව පංචස්කාරයෙන් හෝ මනෝදාරයෙන් උපදින්නව අර මොනෙහි තියෙන්නව ඇලීම ගැටීම. අද කියලා. මෙතන සම්මුතිය ඉක්මවා යන. සම්මුතියේ මම කුසෙන් දිවි ජීවිත අවසානය දක්වා ඉන්න පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාට තමයි මම කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ සක්කාය දිට්ඨියන්න විග්‍රහ කරලා තියෙන්නේ ශරීරය මුල් කොටගෙන නෙවෙයි. ශරීරේ පවත්වාගෙන යාම සඳහා ඇස මුල් කොටගත් රූපේ දනා සංඥා සංකාර පහකුත් කන මුල් කොටගත්තා වූ ශබ්දේ මුල් කොටගෙන ශබ්ද රූපේ මුල් කොටගත්තා වූ රූපේ දනා සංඥා සංකාර පහකුත් ආදී වශයෙන් නාසයෙන් ලැබෙන ගන්ධයේදී ගන්ධ රූපේ මුල් කොටගත්තා වූ රූපේ දනා සංඥා සංකාර විඥාන පහක් වශයෙන් නිරන්තරයෙන් පස්දරෙන් සමානෝ ද්වාරයෙන් ස්තන්ධ පහක ඉදීම මැරීම සිදු වෙනවා. වර්තමානයේ ඕනෑම කෙනෙක් තුළ ස්ත්‍රී පුරුෂ කිහිප පැවිදි ભેදයෙන්තර මේ ජීවත් වෙන්න යන යාමේදී හටගන්නා වූ සියුම් ධර්මතාවයට ස්කන්ධ පහ කියලා කියනවා. ස්කන්ධ පහේ ධර්මතාවයට ස්ත්‍රී පුරුෂ භාවයක් කිහිප පැවිදි ભેදයක් නැහැ. අනතුරුව යම් යම් සූත්‍ර දේශනා කිරීමේදී මේ වචනේ අපි තවත් හුඟක් ලෙහන්ට ඕන නිසා මම මෙහෙම කියන්නේ. ඔබ අර බාහිර වශයෙන් ඇතිවෙන දේවල් වල ඇතිවීම නැතිවීම ඉගෙනගෙන තියෙනවා වගේ තවත් තැන්වල මේ ඇතිවීම නැතිවීමයි අනිත්‍ය කියන සංකල්පයේ ඉඳගෙන රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා සංකාරා අනිච්චා කියලා කියනවා. ඒස අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු සම්පස්සේ අනිත්‍යයි චක්කු විඥානය අනිත්‍යයි කියලාත් හැම කීතියක්ම. මේ අනිත්‍යයි කියන එකෙන් කියන්නේ ඇතිවෙනවා නැතිවෙනවා කියන එක නෙවෙයි ඒකට. ඒ ඇතිවෙන නැතිවෙන එක දැනගත්තයි කියලා අපිට තව මේ ප්‍රතිඵල ලැබුණ නැත්තේ. හැමෝම එහෙම කියනවා හැම බලනා ඉන්නවා. ඒවනායින්න අසානිච්ච නැති එබැවින් මා දකිනවා අර වක්කලි සූත්‍ර ආශ්‍රයෙන් ගන්නපු කරුණේ වක්කලිගෙන් අහන්නේ මම නොවන මගේ නොවන මගේ ආත්ම නොවන දෙයක් මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන දෙයක් මම මගේ ආත්ම වශයෙන් ගැනීම සුදුසුද අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් මම මගේ ආත්ම වශයෙන් ගැනීම සුදුසුද නැකසුවා. දැන් මෙතනින් මේ හොයාගන්නවා. මොකද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සහ නිට්ඨ දුක්ඛ ආත්ම කියනා වූ මේ දෙකේ වෙනස තමයි සත්‍යය සසරින් ගලවන්නේ සහ සත්‍යය සසරට බඳවන්නේ. අපිට බලන්න. දැන් පාලියෙන් යදනිච්ඡන්තං දුක්ඛං කියලා කියනවා. සමක් අනිත්‍යද? ඒ අනිත්‍ය කියන වචනේ පාලියේ තියෙන එක සිංහලට අපි ගන්නවා ඇතීම නැතිවීම කියලා. එතකොට නිත්‍ය කියන්නේ ඒක ස්ථිරයි කියන්නේ. ස්ථිරයි. ඉතින් අපි බලනවා මේ ලෝකේ හැම දෙයක්ම ස්ථිර වශයෙන් පේනකොට ඇත්තට බින්දිරාණ යනවා. එහෙනම් ස්ථිර වශයෙන් පේන එක බොරු වෙනස් වෙන එකයි ඇත්ත කියලා අපි නතර වෙනවා ඒක. කොහේ ඔබට සරණ වුණේ නැද්ද කින් නතර වීම සඳහා? ඒ දුකින් නතර වීම සඳහා සරණ කරගන්න ආයුධ තන මොකද්ද? මොකද්ද මේ නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගැනීමේ තියෙන හානිය? ඒ මිදීම සඳහා නිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕන කොහොමද? මේ තුර නොවේද සියල්ල තියෙනවා නේ විපල්ලාස කියන සූත්‍රයේ සඳහන් ගාථා පාඩයක් මම මේ ගත්තේ විපල්ලාස සූත්‍රය තාම ඔබට පැහැදිලි කරලා නැහැ ඒකට විනාඩි 15ක ගුවන් කාලයේ මදි වගේ දැනෙනවා ඒකයි මම මේ නඩේ ඉන්නේ තාම ඒත් තේමාව මම කියන්නම් ඒ තේමාව කියන්නේ ඉස්සෙල්ලා මම මේ අපුඤ්ඤාවි සංකාරය සහ අනිච්ඡාවි සංකාරය සත්‍යයට ලබා දෙන ඉරණම පැහැදිලි කරලා ඉන්න වෙනවා ඒ අභිසංකරණයේදී රැස්වීම කියන එක සිදු වෙන්නේ නිත්‍ය සුඛාත්ම සංකල්පය යටතේ. කෙනෙක් පෞරස් කරලා තිබුණොත් පරලෝක ගමනේදී අපුණ්‍ය අභිසංකාරයේ ඉස්සරහට ඇවිදින් ඔබට අපාගත ගමනක් ලබා දෙනවා. පුණ්‍ය චේතනාව ඉස්සරහට අවදින් පුණ්‍යාවිසංකාරයෙන් ඔබට මිනිසුන් හෝ දෙවියන් අතර ගම්පතක් ලබා දෙනවා. අනිත්‍යාවිසංකාරයේ හෙවත් ඥානලාභින් ඒකාලක්‍යා කළොත් ඔවුන්ට රූපී අරූපී බමතලෝකයක් ලබා දෙනවා. එතකොට මේ ස්ථාන තුනක මරණින් මතු උපත ලබා දෙන්නේ මේ අභිසංකරණයන්ම නෙවෙයිද? අභිසංකරණයන් රැස් කිරීම නෙවෙයිද? කර්ම රැස් කිරීමට නෙවෙයිද මේට යටත් වෙන්නේ? මම එහෙම කියන්නම්. කර්ම සූත්‍රවල සඳහන් වෙනවා වීති හතරක් නැත්තම් මං තීරු හතරක්. ඔබ මේක මගෙන් අසා ඇති නැත්තම් මතක් කරගන්න. චත්තාරි මානි ධාපති කම්මානි නැත්තම් වික්‍රේ කම්මානි මනසයන් අභිඥාය සත්‍චිකත්තා ප්‍රවේදිතානි. කර්මජාති හතරක් මම මගේ ස්වයම්භූ ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කොටගෙන දේශනා කරලා තියෙනවා. කන්නයිගේ දැනගැනීම සඳහා. අත්තිබික්කේ කම්මං කන්නං කන්න විපාකම්. පස්පව් දසකුසල් අනන්තරි කර්ම ක්‍රස්තරණේක කන්න කර්ම පව්කම් විපාකේ දුක්. කර්මයට විපාක සම්බන්ධතාවය. අත්තිබික්කේ කම්මං සුක්ඛං සුක්ඛ විපාකම්. අර කියන පස්පව් දසකුසලයන්ගෙන් වෙන්න කරන්නා වූ යහපත් කර්ම සුක්ඛ කර්ම හේවත් සුක්ඛ විපාක දෙලේවත්. අත්තිබික්කේ කම්මං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකම්. කලු කර්ම සහ කුදු කර්මයි කල්සුදු විපාකයි. පව්කම් පින්කම් සහ පව්කම් විපාක තුනයි. මේ තමයි මම පෙන්නන මං තීරු තුන. මේ මං තීරු තුනේ කන්න කම්මං වල යන අයත් ඉන්නවා, සුඛ කම්ම වල යනත් ඉන්නවා, කන්න සුඛ කම්මං වල යන අයත් ඉන්නවා. මේ තුන බලපාන්නේ පුතත් ජනින්ට මේ තියෙන්නේ කර්ම නියම. මේ මං තීරු තුන තුල සංඛාරා අනිච්ඡාති නෙවෙයි, නිච්ඡාති මේ නිකං මං තීරු තුල හම් වෙන්නේ අර කියන්නා වූ දුගතිගාමී සුගතිගාමී ගමන. අර හතරවෙනි අතිවික්‍රේ කම්මං අපන්නං අසුකම්. මහත්තාවක් කර්මයක් තියෙනවා, කලුත් නැති සුදුත් නැති කළු විපාකත් නැති සුදු විපාකත් නැති අපන්න අසුක්ඛ විපාකම්. කම්මක්ඛයා සම්බද්ධති. මේ තුන කර්ම රැස් කිරීමේ ගමන, හතරවෙනි එක කර්මක්ෂය කිරීමේ ගමන. කර්ම රැස් කිරීමේ ගමනට බලපාන අයත් නිත්සුකාත්ම, කර්මක්ෂය කිරීමේ ගමනට බලපාන අයත් අනිත්සුකානාත්ම. මේ මං තීරුව ලැහිල නැද්ද මේ සමාජයේද? බුදුරජාණන් වහන්සේට වැරදුණයි කියලා අපි කිසිදැනක විශ්වාස කරන්නේ නැහැ. නමුත් පුතඥ සමාජයේ වචනවල අර්ථ විග්‍රහයේදී වරදින්න බැරිද? අර විසංකාරගතං චිත්තං කියන එක ගතයිස්තය එකතු වීමෙන් වුණා කියලා අපි කියන්න ගන්න. ගතයිස්තය එකතු වෙන එක නවත්තම විසංකාරගත කියලා. උපගත වීම. උපගත වීම ඒ වගේ සංකාරගත වීම. සංකාරගත වීමෙන් වෙනවා කියන එක විසංකාරගත කියන්නේ. ගත කියන්නේ හරි නෙමෙයි. ගත කියලා හරියෙන් දැක්කම වරදිනවනේ. අන්න ඒ වගේ මෙතන මේ අනිත්‍ය කියන වචනේ නිත්‍ය කියන වචන දෙක තුළ තියෙනා වූ මේ භාවිත අර්ථයට අපි නිදහස් කරන්න බැරි වෙලා තියෙනවා. නමුත් පිළිගන්න වෙනවා තිලෝගුරු බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේම මේ ලක්ෂණ තමයි. අර විපල්ලා සූත්‍රයේ සාරාංශය තමයි මිනිස් වර්ගය, සත්ත්ව වර්ගය අනිත්‍ය කෙහි නිත්‍ය සංඥාවෙන්, දුක් කෙහි සුඛ සංඥාවෙන්, අනාත්ම කෙහි ආත්ම සංඥාවෙන්, අසුභ ප්‍රේ සුභ සංඥාවෙන් මිත්‍යා දෘෂ්ටිගතව සංසාරය ඇවිදිනවා. මේ අපාය සංසාරය ඇවිදීමක් නෙවෙයිද? දිව්‍ය ලෝක සංසාරය ඇවිදීමක් නෙවෙයිද? රූපී අරූපී බඹතල සංසාරය ඇවිදීමක් නෙවෙයිද? බුදුරජාණන් වහන්සේ වදාරන පරිදි සත්‍යා මේ පුණ්‍යාභි අපුණ්‍යාභි ආනිජ්ජාභි සංකාර නිත්‍ය සංඥාවෙන් අරගෙන නෙයිද මේ සසර යන්නේ? බුදුරළුවට පහළ වෙලා මේකේ ඇත්ත දේශනා කරන අදහම. ඒ බුදුරන්ගේ ඉගැන්වීම පිළි අරගෙන අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ දේ දුක්ඛ වශයෙන්, අනාත්ම දේ අනාත්ම වශයෙන්, අසුභ දේ අසුභ වශයෙන් දැකලා ඒක සම්මාදිට්ඨි සමාදානය. ඒ සම්මාදිට්ඨියෙන් යුක්ත වෙලා සියලු දුකින් මිදෙනවා කියන විපල්ලා සූත්‍රයේ මේ ගාථාවේ හරය. හොඳයි, අපි මෙහෙම කියන අය කරන අය භාවිතා කරන අය ඉන්නවා. දුකින් මිදෙනවද කවුරු? තමන්ගේ හිතේ තියෙන ලෝභ දේශ මොහ ස්වභාවයන් තමනුයි දන්නේ, තමන් මිදෙලා නැද්ද කියලා තමන් තේරුණා. එවිට බුදුන් වහන්සේ වදාළ ධර්මය අනිදුක්ඛානාත්මයි. අපි ඒක භාවිතා කරමින් සිටියට ඒක නිදෙන්නේ නැත්නම් ඒක එතන වැරද්ද බුදුරජාණන් වහන්සේගේද අපේද කියලා තේරෙන්නේ. එබැවින් මේ වදනේ පෙන්වන අර්ථ සමහර විට සිංහලට පරිවර්තනය වීමේදී විපරීත වීමක් වෙන්න බැරිද? ඒ නිසා අපට කොතරම් මහන්සි වුණත් මේක ප්‍රතිඵල ලැබෙනවා වෙන්න බැරිද? දැන් මේක තේරුම් ගන්න ඕන මෙහෙමයි. සිතා උනන්දුවෙන් සවන් දෙන්න. අපට නිරන්තරයෙන් ඇසට, කනට, නාසයට, දිවට, කයට අරමුණු හැමවීමේදී ඒ අරමුණ මුල් කොටගෙන හටගන්නේ පංචස්කන්ධය. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. අපේ පංචස්කන්ධයේදී ඒක කෙරෙහි ඇලීමක් හෝ ගැටීමක් හෝ මුලාවක් ඇති කරගන්නවා. ඇලීම සමග මුලාවක් සහ ගැටීම සමග මුලාවක්. ඒ ඇලීම සමග ගැටීම මුලාව ඇති කරගත්තත් ස්කන්ධ පහ ඇති වෙනව නැති වෙනවා. ස්කන්ධ පහ ඇති වෙන නැතිම සිදු වුණාට මේ ඇලීමේදී ගැටීමේදී සිදු වෙන දෙයක් තමයි යලිත් එබඳු දෙයක් හට ගන්න පුළුවන් හේතුවක් ඉතුරු වෙන්නේ. මේකට සංහානුසය කියන වචනයක් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් පවේදී නම් පෞසිදු වීම, පිනේදී නම් පිසිදු වීම, ධානයේදී නම් ධාන සිදු වීම කියන සිදු වෙනවා. එහෙම තබන එකක් නිසා නෙමෙයි යලි හටගන්නේ. පුනර්භවයේවත් නැවත වීම සිදු වෙන්නේ මේ තබන කාරණේක කරගන්න. පින් එකක් ආවොත් පිනට ප්‍රතිසන්දි, පව එකක් ආවොත් පවට ප්‍රතිසන්දි, ධාන එකක් ආවොත් ධාන ප්‍රතිසන්දි. දැන් මේ තබන්නේ, තෙදෙන්නේ ඉතුරු වෙන්නේ මොකක් නිසා? අපි පිළිගත්තත් නැතත් ස්කන්ධ පහ තියෙනව නැති වෙනවා. ඒක අනිත්‍ය නම් ඉතින් එතනින් ඉවර වෙන්නේ නැහැ. වෙන්නේ නැත්තේ ඇයි? අන්න දැන් තේරුම් ගන්න වෙනවා. දැන් බුදුන් වහන්සේ වදාළ කරුණ හොයා ගන්න වෙනවා. සත්‍යය සංසාරේ යන්නේ මොන සංඥාවෙන්? අනිත්‍ය නිට්ඨ සංඥා. දුක්ඛ සුඛ සංඥා. අනිත්‍යද නිට්ඨ කොට ගන්නවා කියන එකද එතන අර්ථය වෙන්න ඕනේ. ඇති වෙන නැති වෙන දේ ස්ථිර කොට ගන්නවා. අනිත්‍යයි කියන්නේ අපි වෙනව නැති වෙනවා. ස්ථිරයි කියන්නේ ස්ථිරයි කියන එක ගත්තම මේ ප්‍රශ්නේ විසඳලා තියෙන්නේ. ඉතලන්නේ එහෙනම් අපි දෙතින් යාට හොයන්න. දැන් බලන්න අර වක්කලි සූත්‍රයේ සඳහන් තැන රූපං වා අනිච්ඡං නිච්ඡං අනිච්ඡං බද්දි. රූපං වා දුකං සුඛං දුක්ඛං බද්දි. එතකොට ආපහු පෙන්නනවා අනිච්ච දුක්ඛ අනාත්ම දෙයක් මම මගේ මගේ ආත්මයෙන් ගැනීම තුමුසු. දැන් මම මගේ මගේ ආත්ම කියන වචනට අපිට යොදන්න බැරිද නිත්‍ය සුඛාත් කියලා? ඒකනේ අපි භාවිතා කරලා තියෙන්නේ නිත්‍ය සුඛ. ඒතං මම ඒතහමස්මින් ඒසෝ මේ අත්තා යන්නට අපි භාවිතා කරන සිංහලෙන් ඒ මගේ ඒ මම මගේ මගේ. එතකොට ඒතං මම ඒතහමස්මින් ඒසෝ මේ අත්තා යනෝ නිත්‍ය සුඛාත්. එවිට අපිට තේරුම් ගන්න පුළුවන් රහසක් ඇතර තියෙනවා නේද? මඤ්ඤමානෝ කෝ භික්ඛූ බද්දෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපිකන්තු. මම කොට ගැනීමෙන් මායාට බැඳි. දැන් ඒතන් මම ඒතුහමස්මින් හේසෝ මේ අත්තා. එහෙම නැත්නම් නිත්‍ය සුඛ. මොනවද මම කොට ගන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංච. මොනවද මම බවට පත්වන්නේ? තව කෙනෙකු තරහව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, සතුට, දුක, අනගාතු ආදී ඔය මොහොතේ ආරම්භයි. එතකොට මම කොට ගැනීම මගේ කොට මගේ මම මගේ ආත්මය ගැනීමෙන් මායාට බැඳී මතක බලන්න. එවිට මගේ යනු නිත්‍යයන් දෙහි අර්ථ ස්ථිර කියන එක වෙනකොට මම කියලා ගන්නද මගේ අස්තක බලන්න. මගේ සුඛ මම සුඛයන් දෙහි අර්ථ මම ආත්ම යන්නේ අර්ථ මගේ ආත්මය. දැන් අරමුණු මමගේ කොට මම කොට මගේ ආත්ම කොට ගැනීමෙන් ස්කන්ධ පහ ඇති වෙන දියුණාට යලි හට ගන්න පුළුවන් හේතුවක් ඉතුරු වෙනවා. මේකට අවිජ්ජා පත්‍ය සංකාරා කියනවා නැත්නම් සංහා කියනවා නැත්නම් පවේදී අපුඤ්ඤාදි සංකාරේ කියනවා, පිනේදී පුඤ්ඤාදි සංකාරේ කියනවා, ධානයේදී අනිත්‍යාදි සංකාර කියනවා, අවිජ්ජා පත්‍ය සංකාරානේ. දැන් මගේ වෙනවා නේද? දැන් දුක්ඛ යන්නට දීලා තියෙන අර්ථයක් තමයි මම කොට මගේ කොට ගන්න කිසිවක් නැති දුක නෙමෙයි. මම කොට මගේ කොට ගන්න කිසිවක් නැති දුක්ඛාර්ථේ නම් සුඛාර්ථේ මම. අපිට බලන්න. පංචස්කන්ධේ සුඛාර්ථේ මම. එතකොට නිත්‍ය සුඛ ආත්ම කියන එකේ තේරුම මගේ මම මගේ ආත්මය. එහෙමනම් අනිත්‍ය සංඥාත් යන්නේ තේරුම මමගේ නෙවෙයි මම නෙවෙයි දැන් අපිට මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන වචනේට අනිත්‍ය ඉස්තර නැති බව දුක්ඛ දුක ආත්ම ආත්මයක් නැති බව කියන වචනේ ලොකු වැරද්දක් නේද ඒක කිව්වා ඒක යා කියනවා බලවත් ඉස්තර කියෙන්නේ නැත් ඒක නේ එබැවින් අපි මේ අනිත්‍ය කියන වචනේ නිත්‍ය කියන වචනේ අරුත මෙසේ බලනකොට අපිට මතක හිටෙනවා සත්‍ය හතර දෙකින් හත මෙදෙන්නේ නැහැ කියලා. මොකද ත්‍රිවිධකේ තුරා මේ පිළිබඳව තියෙන්නේ ඒ තන්මම යතුමස් කියන්නේ සෝමේ යත්තා මේ තන්මම යතුමස් කියන්නේ මේ සෝවත්තා. අනිච්ච දුක්ඛ අනාත්ම කිසි ප්‍රාප්ත කියන එකට අරාර්ථය තමයි යොදවන්නේ. ඒක මෙතන ස්ථිරාර්ථයක් නේ. මගේ වෙනවා මම වෙනවා මගේ ආත්මය. එතකොට සුඛ කියන්නේ මම නිත්‍ය කියන්නේ මගේ ආත්මය. පවද පිනද ධානයේද මොනවද ගන්න අපි මම මගේ ආත්මවලින් දෙනිසා කර්ම රැස් වෙනවානේ. පවේදී පවකම් පිනේ පිනකම් යාලු. දැන් ඒ තුනම අවිජ්ජා පත්‍ය සංසාරය. එතකොට හේතුන් රැස් කරා. ඒ මම කියන එකට තව අර පරියාය අර්ථයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මමම කියලා කියනවා කොපමණකින්ද මම බවට පත් කරන්නේ. ඒකට දීලා තියෙන උත්තරේ කෙස් වලට ලොම් වලට නියරට දැක්කේට මම කියනවා කියලා නෙවෙයි. රාගය යනකොට රාගය කියේද, ද්වේෂය කියේද, මෝහය කියේද, ඊර්ෂ්‍යාව කියේද, තරය වගේ ඕන වචන ගන්න. තරහවේදී මම වන්නේ තරහයි. දැන් නිත්‍ය නෙවෙයි නේද? ඒකට තරහනේ මම. තරහව තමයි මගේ. තරහ තමයි මම. තරහ තමයි මගේ ආත්මය. දැන් තරහව නැමැති මගේ මම මගේ ආත්මයෙන් අපි හැමෝම ගහගන්න, බැනගන්න, කපා ගන්න, කොටා ගන්න ප්‍රශ්න විසඳන්නේ නැහැ. දැන් බලන්න විත්‍යාකාර නිත්‍ය දෘෂ්ටියක මොකක්ද කියලා. රූපේ මමේ මම රූපේ රූපේ තුල මායත මාතල වේ රූපය වේදනාව මමේ මම වේදනාවේ තුල ඇත මාත වේදනාව දැන් එතකොට මේ ස්පර්ශ පංචකයේ මම නිත්‍ය නෙවෙයි මම කොට ගැනීමම සුත නෙවෙයි මම කොට ගැනීමම ආත්ම නෙවෙයි ඒක නිත්‍යano මගේ සුඛයano මම ආත්මයන් මගේ මගේ මම මගේ ආත්ම සංකල්පයෙන් ගැනීම මේ ආර්ය සම්මාදිට්ඨිය හමුවේදී සම්මාදිට්ඨි සමාදානා කියන අනිත්‍ය ස්වභාවය සමාදානේ හමුවේදී මිත්‍යා දෘෂ්ටියයි මිත්‍යා දෘෂ්ටි ගත සත්ත කියලා පෙන්නනවා සංසාර ගාමි වෙනවා ජාති මරණ ගාමි දැන් අපට තේරුම් ගන්න වෙලා තියෙනවා මේ වචන පරිවර්තනයේදී සිත පිළිසුදු වෙන තැනට මේක යොදාගන්න බැරි වෙලා තියෙනවා කොමක්ද වෙන්න ඕන? කන්න කම්ම කන්න විපාක, සුත්ත කම්ම සුත්ත විපාක, කන්න සුත්ත කම්ම කන්න සුත්ත විපාක කර්ම මාර්ගයයි. අන්න නිත්‍යතාව සංකල්පය තමයි මේක බුදුන් වහන්සේ අදාළ කරන්නේ. මේක දුක්ඛ මාර්ගය. ඒ මං තීරු වෙනකොට බුදුන් වහන්සේ මං තීරුවක් පදාරනවා. කලුත් නැති සුත් නැති කලු විපාකත් නැති සුත් විපාකත් නැති කර්ම ක්ෂය කරන කර්ම. ඔබට දැන් තේරෙනවා. කර්ම රැස්වන්නේ ඒතන් මම ඒතොහමස්මින් ඒසෝමයක් ගන්න නැත්නම් මගේ මම මගේ ආත්ම සංකල්පය මොනවාම මගකට ගත්තත් එතන තියෙන දර්ශනේ නිත්‍යතාවය ඒ නිත්‍ය කියන්නේ ඉස්තර වෙනවට ගන්න දැන් මගේ සුඛ කියන්නේ මම අදලා දැන් ඔබට සසරින් මිදෙන්න අවශ්‍ය නම් දුකින් මිදෙන්න අවශ්‍ය නම් ඔබට පිළිගන්න වෙනවා බුදුන් ලෝට හෙලි කරවදාලේ ඒතන් මම ඒතොහමස්මින් ඒසෝමයක් ගන්න නෙවෙයි නේතං මම නේතෝමස්මින් නමේසවත්තා හදවතමයි දැන් නේතං මම නේතෝමස්මින් නේසෝ මේ අත්තා ගැනීමේදී මගේ නොවේ මගේ ආත්ම නොවේ මගේ නොවේ කියන කේ තේරුම උපාදා පරිත්තස්සනංචෝ වික්ඛවේ දේසිස්සාමි අනුපාදා පරිත්තස්සනංච අල්ලා ගැනීමෙන් තැවුල අල්ලා ගැනීමට නෙවෙයි දනිස්සපාත නැත්තම් මම මගේ ආත්ම කියලා අල්ලා නොගැනීමෙන් තැවුල ඒකට නෙවෙයිද නේතං ගමනේ තොමස්සින් මේ සෝවත්තාව අනිජ්ජස්ථානාත්මක අල්ලා ගැනීමේදී සංකාර රැස් වෙනව නැද දුක් වෙනත් දෙන් උපාදාන ස්කන්ධකට අල්ලා නොගැනීමේදී ස්කන්ධ පංචකේ එතන අවශ්‍ය කාර්යය කරලා ඉදිරියට හේතු නැතව අවසන් වෙනවා බුදුන් වහන්සේ වදාළ ධර්මය අනිජ්ජස්ථානාත්මය නේකින් කියවෙන්නේ මගේ නොවන මම නොවන මගේ ආත්ම බව තුල සිත් පිළිසුද වෙනවා කියන එක නෙවෙයි තණ්හාංශයට හේතු විතර නොවෙන්නේ අවසන් දැන් බලන සංගෝචන සූත්‍රයේ මම මින් කරපු දේශනාවේ ඔක්කොම ගන්න. තේලංච පටිච්ච වත්තිංච පටිච්ච තේලපද්ද සංජායයි. කර්ම රැස්වීම පිළිබඳ න්‍යාය බුදුහාමුදුරුවෝ දාරනවා. පුරුෂේ කාලෙන් කාලෙට තමන්ගේ පහනට තෙල් සහ වැටික බහලන්නේ නම් දෙවනි කිහිප කාලයක් මේ දැල්ලට ආහාර ලැබෙන වෙලින් දැල්ල දැල්ලේ. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ සුඛාත්ම කියන එකේ තේරුම නැවත නැවතත් මේ සංසාර ගමනේ ඇවිල්ෙන ලෝභ දේශ මොහකින්නට තෙල් සහ වැටිය පහළමයි කියන්නේ. අන නිත්‍ය සුඛාත්ම සංකල්පයේ කර්ම රැස්වීම නැමැති මේ සසරට අහු වීම සිදු වෙනවා කියන එක තේරුම් ගන්න. ඒක ධර්මයේ වෙන්නේ නැහැ, ඒක මිත්‍යා දෘෂ්ටිය. දැන් බලන්න. කර්ම ක්ෂය කිරීම කියන වචනට. එහෙම නැත්නම් සංයෝජන සූත්‍රයෙන් යලිත් වතාවක් තෙල් සහ වැටිය පහළන්නේ නැත්නම් ඒ බහලන්නේ නැති තෙල් සහ වැටිය නිසා පහන නිවියනවා කියලා කියන්නේ. එතකොට තෙල් සහ වැටිය බහලනවා කියන්නේ ඉදිරියට හේතු තියෙන. ඉදිරියට හේතු තියෙන කිසිවිටකත් නිත්‍ය සුඛාත්ම සංකල්පය අවිද්‍යාපත්‍ය සංකාරය අරුණම භාවනාවක් වෙන්න බෑ නේද? ඉදිරියට හේතු නොතෙන්නේ කෙසේ බැලුවද? මම වගේ මගේ ආත්ම සංකල්පය පුණ්‍යාවි සංකාරයට ගත්තත් විදිහට හේතු තියෙනවා. පුණ්‍යාවි සංකාරයට ගත්තත් විදිහට හේතු තියෙනවා. අනිත්‍යාවි සංකාරයට ගත්තත් විදිහට ප්‍රේත් වෙනවා. ඒ නිසා තමයි මිච්ඡා දෘෂ්ටිගත සත්තා ජාති මරණ ගාමි. ජාති මරණ ඉදදී මරණ සිදුවෙනා වූ දුක්වල හොඳේට තෝරා ගැනීම යන්න හදානේ ඉන්න අරුණව මේ සමාජයේ. අර හතරවෙනි මං තීරුව බුදුන් වහන්සේ නිර්දේශ කළා ඒක වහලා පියාණින් ඉන්න අරුණව මේක අරගන්න කල්පනා කරන්නේ නැහැ නේද? නමුත් පංචස්කන්ධ ධර්මයේදී අල්ලා ගන්නේ නැත්නම් උපනුපාදා පරිත්තස්සනන්ත එහෙම නැත්නම් අමඤ්ඤමානෝ මමකට ගන්නේ නැත්නම් නෝ එකට ගැලපෙනව නේද වස්සනත මුත්තෝපාදිපතෝ කියන එකේ තේරුම මමකට ගන්න නැත්නම් සංඝානුසේත හේතු ඉතුරු වෙන්න පවසන් වෙනවා ඒ නොවේද දැල්ලට තෙල් සහ වැටිය සහලන් නැතුව නැහැ කියන එකේ තේරුම පුදුමතාවයේ භාවිතාව කියන සඳහා ඔබට නිරන්තරයෙන්ම ගන්න වෙන්නේ ඔබ ජීවිතයක් ගැන කියන්නේ ඔබ පුද්ගලයෝ වශයෙන් සමාජයේ කෙනෙක් කියලා. බුදුරජාණන් වහන්සේගේ අභිධර්මයේ පවතින ඔබතුල නිරන්තරයෙන් රූප දනා සංඥා සංකාර විඥාන කියන පහක ඉදීම වැරීමයි පමණයි ජීවිතයේ ශනේ පමණයි. දැන් ස්කන්ධ පංචකේ අනිත්‍ය අනාත්මයේ බුදුන් වහන්සේ ලොවට හෙළිකල ශ්‍රාවක සංවරයයි කියන සත්‍යක සූත්‍රයේ පාඩේට මේක ගැලපෙන්නේ නැද්ද? අනිත්‍ය අනාත්මයේදී කර්ම ක්ෂය වෙනවා. හේතු ඉතුරු වෙන්නේ නැහැ. නිට්ඨ ආත්මයේදී කර්ම රැස් වෙනවා. දැන් අනිච්ච නිච්ච ස්ථිර අනිච්ච කියන වචන පැත්තකින් තියලා මේකට ගන්න. නිට්ඨ කියන්නේ මම, සුඛ කියන්නේ මගේ. ආත්ම කියන්නේ මගේ ආත්මය. මම වගේ මගේ ආත්ම කොට ගැනීමෙන් පසරට බැඳේ මායයට බැරේ ඒකත් යාමක ඉදිරියට හේතු ඉතුරු නොකර අවසන් කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ලෝඩ හෙලි කර අදාළ සංඛාරයන් සතු ලක්ෂණ තුන ධර්ම වාසේ තුමත් නේතං මනේ තුහස්මෙන් මනේසෝ වත්තා ඒම සමෙම සංඛාරන මගේ කොට මම කොට මගේ ආත්ම කොට ගන්න එපා ඒකින් කියන්නේ මම කොට ගන්න එපා කියන අඤ්ඤමාන සූත්‍රයක් ගැල්පෙනවා අල්ලා ගන්න එපා කියන උපාදා පරිත්‍යාග සූත්‍රයක් ගැල්පෙනවා ඒ අල්ලගන් නැත්නම් ඉදිරියට හේතු සතරක දින්ද හේතු ඉතුරු නොවි අවිද්‍යාපත්‍ය සංඛාර නොවි අවසන් වෙනවා. දැන් මේවා අවසන් කරන්න ඕනේ ඇයි? මේ පංචස්කන්ධ ධර්මතාවයක් උපදින් අපි දන්නේ. අපි ස්ත්‍රී පුරුෂ වශයෙන් ගිහි පැවිදි වශයෙන් සංසාරේ භාවිතා කරන්න කිල්ල ලාභය අලාභය සතුට දින්දා තමයි කියන මේ කාරණාට කැමැති හතරයි අකමැති හතර වලින් ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න ගත්තා. ඒ ගැලෙන්න ගැටෙන්න මුලා වෙන්න යාමේදී දිගින් දිගටම වෙන්නේ කර්ම රැස් වීම. දැන් බලන්න යංකෝ විසාකයේ සතං සුඛානි රතං තේ සම්දුක්ඛානි කියලා ගලපන්නේ යමෙකුට මම කොට ගැනීම 100ක් තියෙනවා නම් දුක් 100යි. ලාභය වෙන්න පුළුවන් මම වෙන්නේ අලාභය වෙන්නේ මම වෙන්න පුළුවන්. සුඛ කියන්නේ සතු විතරනේ දුක වෙන්න බැරි නේද? නමුත් මම කොට ගැනීම ගත්තොත් සුඛත් මම දුක්ඛත් මම ලාභයත් මම අලාභයත් මම. අල්ලා ගැනීම මම කොට ගැනීම. මම කොට ගැනීම දසදහසක් ඇති විට ඔබට මේ ලෝකයේ දුක් දසදහසක් ඇති. ලෝකෙ නෙමෙයි නේද ඔබට දුක් තියෙන්නේ මම කොට ගැනීම. අමඤ්ඤමානෝ මුත්තෝ පාපි මතෝ ගැලපෙනවා මමස්සෙන් ඔබ මිදුනොත් ඔබට දුක් නෑ. අමාරයා දෙන්නේ දෙන්න. දැන් මම කොට ගැනීම ප්‍රමාදයයි. මම කොට නොගැනීම අප්‍රමාදයයි නේද? මම කොට ගැනීම අසහියෙන් කටයුතු කිරීම නේද? මම කොට නොගන්නට වර්තමාන ස්කන්ධ පංචකයට අල්ලා නොගෙන අවසන් කිරීමට තියෙන සිහිය නෙවෙයිද සතිය වෙන්න ඕන. කොහොමදයිසිකක් අප්‍රමාදෝ අමතපද සහියෙන් කටයුතු කිරීමයි කියලා අප්‍රමාදය නිවනට මගේ ගැලපෙන්නේ නැද්ද බුදුරු ලෝකට පහළ වෙලා දේශනා කළ වදන් වල අන්තිම බුද්ධ වචනේ මොකද්ද මම උදාහරණයක් දෙන්නම් සමහර දවස්වල හොඳින් ධනය හරි හම්බකට සමසේ දරුවන්ට බෙදාදී දරුවන්ගේ මෙලෝ ආභිරදේ කරති තාත්තෙක් අවසන් වශයෙන් ගන්න ලැස්තිලා ඉන්න ඇඳේ සිහිපත් කරනවා පරිපත්තානේ නෙමෙයි බාහිර සිහියෙන් මම කියන්නේ ඒ දරුවන්ගේ ආභිවෘද්ධිය තමයි තාත්තා කියන්න ඕන අවවාදයේ සම්පූර්ණින්ම අවසන් වදනට කර කියනවා. ඒකට බුදුන් වහන්සේ අන්දදානි වික්‍රේ ආමන්ත්‍යාමිවෝ වය ධම්මා සංසාරා. මේ සංසාර කියන්නේ මම කොට ගන්න ඕන දේවල් නෙමෙයි. පින් ගත්තොත් මනුස්ස ලෝක දිව්‍ය ලෝකේ, පව් ගත්තොත් අපාය, ඥාන ගත්තොත් රූපී අරූපී බඹලා ඇවිදින්න වෙනවා. අප්පමාදේන සම්පාදේත, මේවා අස්තිර දේවල් නෙමෙයි. මම කොට ගන්න බැරි දේවල් මම කොට ගන්න එපා. ඔබ මම කොට ගන්නට අවශ්‍ය කටයුතු ටික කරන් ජීවිතේදී කියන එක නෙවෙයි දර කියලා කියන්නේ. ගැලපෙන්නේ නැද්ද බුද්ධ ආවාදේ? හරිදද බලන්න මේ පද. එබැවින් හැම කෙනෙක්ම මේ ජීවිත දුකටපත් වන්නේ මම වගේ මගේ සංකල්පයක. ඒකට තමයි නිස්සකාත්ම කියන්නේ. නිස්සකාත්ම කියන වචනේ ඉස්සරයි හතයි කියන එක ගන්න නැතුව ගන්න මම වගේ මගේ සංකල්ප. ඒක පොඩ්ඩක් අතුරට ගලපන්න සිද්ධ වෙනවා. එන්නේ මතක තියාගන්න ඕන කරුණක් තමයි ළමා කාලේ ඉඳලා රූප ශබ්ද ගන්ධ රස ලාභ ලාභී දේවල් ගන්නකොට මේක මම මේක මගේ මේකේ මගේ ආත්මය කියලා ගත්තේ නෑ කවුරුවත්. අල්ලා ගැනීමට කියන නමක් මම වගේ මගේ ආත්ම නැත්තම් පාලියෙන් මිදසුකා. සුඛ එතකොට මම මතක තබා ගන්න. නිත්‍ය කියන්නේ එතකොට. මගේ මම මගේ ආත්ම. මගේ මගේ ආත්ම සංකල්පය තමයි සත්‍යයට දුක් දෙනත් දෙන්නේ. පව් අල්ලා ගත්තාම අපපැත්ත තින් අල්ලා ගත්තාම මිනිසුන් අතර දෙවියන් අතර ධ්‍යාන අල්ලා ගත්තාම කියලා කියන්න බෑ. මේ දෘෂ්ටික් තලය තුළ සැරිසරන්නා වූ සත්‍ය නිත්‍ය සුඛාත්මං වූ මිත්‍යා දෘෂ්ටිය තුළ ඇවිදිනවා කියලා නෙවෙයිද බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඒකට ගැලවෙන අපාය ගිහින්ද, ඒකට ගැලවෙන රූපී අරූපී බඹතරවල ගිහින්ද, ඒන් ගැලවෙන්නට මිනිසා විසින් ලබාගත් සංකල්පන පංචස්කන්ධය තුළ සසරේ ප්‍රමාදයෙන් කරගත්ත මෝඩම තේරුම් අරගෙන අප්‍රමාද වෙන්නට වහවහා කටයුතු කරන්න ඕනෙක නෙවෙයිද කරන්නේ. අපි කියනවා ඇඳියතක් ඉසිනිදත් පළක්. දැන් කොතන වෙයි හිතියත් පහළ වෙන්නේ ස්කන්ධ පංචකය. ඒ ස්කන්ධ පංචකයට එන්නේ ලැබූ දේවල් නම් අතීතයේ ලැබූ දේවල් ලෝභ දේශ මොහ කියන්නේ අද කරගන්න මින්තර කරගත්තද. තරහ එනවා කියන්නේ පෞකාරකමක විපාකයක් නෙමෙයිද? පරිගන්න හිතනවා කියන්නේ කරපු කර්මක විපාකයක් නෙමෙයිද? මේ සියලු දුස්චාරිත කරන්න හිතනවා කියන්නේ Taman කරපු විපාකයක්. ඒ ඕනෑම ක්‍රියාකාරමක් කිරීම තුළ ඔබට කුසගන්න බැනුම් වහන්න තුවාල කරගන්න මැරෙන්න ගිරියන්න තිබුණානේ සැපිත අපදේ. එබැවින් අපි කතා කරනවා ලුද්ධෝ අත්තන්න ජානාති, දුක්ඛෝ අත්තන්න ජානාති, මෝහෝ අත්තන්න ජානාති කියලා අන්ධකරණ කියන සූත්‍රය. මිනිස්සු දුකටපත් වෙනා වූ මිනිසුන්ගෙන් ඇතුළත ඉන්නා වූ වදකියෝ ටිකක් වෙනවා ලෝභ දේශ මොහ. ලෝභ දේශ මොහ යනුම මම නොවේ. ඒ මම කොට ගැනීම අල්ලා ගැනීම සිදු වෙන දේ. ඒකට තමයි නිස්සකාර්ථ කියන පාළි වචනේ කියන්නේ අපි ඒකට ඉස්සරයි කියලා ගන්න. ඒක මම මගේ මගේ සංකල්පයෙන් ගන්න. මම කොට ගැනීමෙන් මායාට බැඳේ, මම කොට නොගැනීමෙන් මායාගෙන් මිදේ. මම කොට නොගැනීම නොවේද භාවනාවිය යුත්තේ. මම කොට ගැනීමෙන් සසර කරගත්ත වැරදි ධර්මශ්‍රෝණියකට තේරුම් කරගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමන්ට මම කොට නොගැනීමේ භාවනාවට ප්‍රවිෂ්ඨ වෙන්න සිදු වෙනවද කියන අත නිදෙන්න තමයි. දැන් මෙය ගැලපෙන්නේ නැත්ද? මාතික මාතා කතාවේ 30 දෙනා වහන්සේ සහ මාතික මාතාව කලේ කුමක්දයි කියලා බලන්න. ඔබ කියන පරිදි ආනාපානසතිය ප්‍රියවපතනේ තිබියෙන හැදෙන භාවනාව අසුප භාවනාව බුද්ධනුස්ස ධම්මානුස්සති වඩනවා කියලා 30 දෙනාට භාවනා 30ක් කිව්වේ නෑ. 30 දෙනා වහන්සේම ආදරනවා අපි මහානකම් කරනවා. මහානකම් කරනවා කියන්නේ මොකද්ද? තිලකුණ වඩනවා. ඒ මහානකම අපිට කරන්න බැරිද පුළුවේ. එහෙනම් කියලා දෙන්නද? උන්වහන්සේලා ස්කන්ධ පංචක අනිත්‍යතාවක් වශයෙන් බලන භාවනාව අම්මට කියලා දුන්නා. අම්මා gedara kisinne කරලියා. අම්මයි අනාගාමි වුණා කියන්නේ කාමදා ව්‍යාපාදයෙන් දැරලා දැකලා තුනී කරගත්තා ඉවරට විනාශ කරලා. අම්මා කරපු භාවනාවත් ස්වාමීන් වහන්සේලා කරපු භාවනාව නම් මේ සද්ධර්ම රත්නාවලියේ තියෙනා වූ මාතික මාතාවගේ කතාවේ තියෙන ආර්ය පුද්ගලයන් බවට පත් වෙනන් පස්සේ ලෝභ දේශ මොහ ශේ කරන එකම භාවනාව. ඉදිරියට හේතුන ඔබ අවසන් කරන එකම භාවනාව, කර්මක්ෂය කරන එකම භාවනාව මේ මම කොට නොගෙන අවසන් කරන්න, ඉදිරියට අවසන් කරන්න භාවිතා කරන සිහිය නෙවෙයිද? අප්‍රමාදය නෙවෙයිද? එබැවින් මා යෝජනා කරනවා. වතු පිටිවලදී කණන් වල අනිත්‍ය පැත්තකින් කියලා. බුදු ආමඳුරේම දේශනා කළා. පංචස්කන්ධයේ ඇති වෙන නැති වෙනවා කියන එකත් පැත්තකින් කියන්නේ. ඒක ඉගෙන ගන්න කෙනෙකුට වැඩක් වෙන්නේ නැහැ. නමුත් පංචස්කන්ධයේ මම කොට මගේ ආත්ම කොට ගැනීමටයි නිස්සතාත්ම කියන්නේ. අනේකට නිස්සතාත්ම නම මම වගේ මගේ ආත්ම. දැන් අනිද්දුක් අනාත්මයි කියන්නේ ඒක අනිත්‍ය, ලෝම අනිත්‍ය, නස අනිත්‍ය කියලා අනිත්‍යං අනිත්‍යං කියකිය අයින්ද කියන එක නේද? ඒකෙන් කියන්නේ අනිවාර්යෙන්ම ස්කන්ධ පංචකෙන් පංචකයට මොනවා ආවත් පංච උපාදානස්කන්ධ. ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චත දුක්ඛෝ අනත්තත යන සෝමාසි කරුත්. එය ඉදිරියට නොතබන ක්‍රියාවලිය තමයි මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන බව. එයයි ධර්මය. මම කොට මගේ කොට මගේ ආත්මකට එනීමෙන් සසරේ අපාය මිනිස්ලෝ දෙව්ලොවහරහා මහා බඹලොවහරහා යන ගමනින් මිදීම සඳහා මම නොවන බව මගේ නොවන බව මගේ ආත්ම නොවන බව නැවතී කියලා ගුරු බුදු පියාණන් වහන්සේ වදාලා පිළක්ෂණ නැවතී ධර්මයේ සරණ නොවේද හැමෝටම තියෙන්නේ ඒ සිත පිරිසුදු වෙන්නේ මෙසේ බැදී මෙසේ බලන්නට වර්තමාන ස්කන්ධ පංචකයට එළඹ සිට සිහියකින් යුක්ත වෙන්න වෙනවා ඒකේ අනිත්‍ය රෝමානිත්‍ය කියන තුනේ ඉතිරි සතුන් සමේ කියන තුනේ ඕනම ස්කන්ධ පංචකයක් අල්ලන් ගැනීමෙන් අවසන් කරනවා මේක තේරුම් ගත්තෙන් පසුව තමන්ගේ සතුරුස කාර්යයන් එකක්වත් පැහැරෙන්නේ තමන් අනිත්‍ය වෙන ඇඳුම්වත් හරින්න ඕනේ කැමති අඳුරින් නේ සතුරුස කාර්යයන් එකක්වත් පැහැරෙන්නේ හැබැයි ලෝභ දේශ මොහත් එක කටයුතු කරන් බේවත හරින්න එවිට මේ හැම දිනම වික්ෂු වික්ෂුණ උපාසක උපාසිකාජුන් දෙනා බුදුන් වහන්සේ වදාළ සත්‍යක සූත්‍රය සඳහන් ස්කන්ධ පංචකය අනිත්‍ය අනාත්ම වශයෙන් බැදීීමේ භාවනාවට වැටෙන්නේ නැත. සියලු සංස්කාරයන් ඔබට තියෙන සියලු සංස්කාරය පුණ්‍ය අවිනං ඒක බලන්න. ඔබට තියෙන සංස්කාරය පුණ්‍ය අවිනං ඒක බලන්න. ඔබට තියෙන සංස්කාරය ධානය නම් ඒක බලන්න. තියෙන එක බලන්න නැතිව බලන්න යනත් ඒක හදා ගන්න යනත්. මෙබැවින් මා මේ කාලයක් අරකට පැහැදිලි කරන්න උත්සාහ කළේ මෙතෙක් අපි ධර්ම දේශනා ප්‍රදේශනාවල මේ වචන බුදුන් වහන්සේ වදාළ ධර්මය නම් මේකේ මේ නිත්‍යයි සපයි ආත්මයි කියන වචනේ අතර ගමා ඒ ගැඹුරින් මේ සම්මගේ කොමස් මේ සෝත්ත සංකල්පයට පුළුවන්. ඒ ධර්මයේ සරණින් ඔබට ඔබේ දුකට හේතු අයින් කරගන්න පිටින් හේතු වෙනවා නියතයි. එසේ කර ගැනීමට ඔබ හැම දිනම මේ ධර්මානුශාසනාව හේතු ආසනාව වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනු ලබන ආඥාතින් පින් අනුමෝදන් සුපිසු පත්ත සිදසකන්ට පෙනෙන සුභාශිංසනේ කරනු ලබනවා. ආකාශත්‍රාජ බුම්මත්තා දේවානාගා මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිතු වාචිරං රක්ඛන්තු සදා හැම දිනාටම තෙරුවන් සරණයි.